සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායෙහි ලාභ සක්කාර සංයුතයට අයිති ඒක දිහිතු සූත්‍රය. කිසියම් සදහවත් උපාසිකාවකට එකම දියණියක් ඉන්නවා නම් ඒ දියණිය සම්බන්ධයෙන් කොහොම පිළිපදින්න ඕනද, ඒ දියණියට දෙන්න පුළුවන් ඉහළම අවවාදය කුමක්ද කියන කාරණයයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. සංයුත්ත නිකායෙහි ලාභ සක්කාර සංයුත්තේහි විස්තර වන්නේ අපේ මෙලව ජීවිතය සඳහාත් ආධ්‍යාත්මික සංවර්ධනය සඳහාත් යන ගමනේදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේ ජීවිතයට කොයිතරම් අන්තරායකර කාරණයක්ද කියන කිස්මතු කරන්ටයි මෙම සංයුත්තේහි සූත්‍ර වෙන් කළ තියෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා, කිසියම් සදහවත් උපාසිකාවකට එකම ප්‍රියමනාප දියණියක් ඉන්නවා නම් ඒ දියණියගෙන් ඉල්ලීමක් කරන්න. මොකක්ද ඉල්ලීම? දියණිය ඔබ කුජ්ජුතරාහරේ නන්දමාතාව හරි වගේ වෙන්න කියලා. එදා බුදුරජාණන් වහන්සේ සමීපයේ කටයුතු කරපු ශ්‍රාවිකාවන් අතර ගිහි ශ්‍රාවිකාවන් අතර ඉහළම ආදර්ශයේ විදිහට සැලකුවේ කුජ්ජුතරාව සහ වේලෝ කණ්ඩකයා නන්දමාතාව. මේ දෙදෙනාම මාර්ගඵලලාභී කාන්තාවන්. ඒ අතර විශේෂයෙන්ම අනාගාමී මට්ටමට පත්වලා හිටිය බොහෝ අයට ධර්මදේශනා කරපු ආදර්ශවත් කාන්තාවන් දෙදෙනෙක් හැටියටයි සම්බුද්ධ සසුන තුළ මේ දෙදෙනා සම්භාවනාවට පාත්වලා ඉන්නේ. ශ්‍රද්ධාවන්ත උපාසිකාවකට ඉන්න එකම දියණියට දෙන්න පුළුවන් ලොකුම පරමාදර්ශය තමයි කුජ්ජුත්තරාව සහ නන්දමාතාව කියන මේ ශ්‍රේෂ්ඨ කාන්තාවන් දෙදෙනාගේ චරිත. බුදුරජාණන් වහන්සේ ඒ නිසායි සැදැහවත් අම්ම කෙනෙකුට කියන්නේ තමන්ගේ දියණියට මේ අවවාදය දෙන්න කියලා. මෙය තමයි දෙන්න පුළුවන් ඉහළම ආදර්ශය. ඒසා භික්ඛවේ තුලා ඒතං පමානම් වශයෙන් දක්වනවා. ශ්‍රාවිකාවකට සිය දියණියට දෙන්න පුළුවන් ඉහළම තුලාව තරාදිය නැත්තම් ප්‍රාමාණිකත්වයේ ආදර්ශය හැටියට කුජ්ජුත්තරාව සහ නන්දමාතා කියන දෙන්නා හඳුනා දීලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා, ඒ සදහවත් උපාසිකාවට ඉන්න දියණිය කිසියම් දවසක පැවිදි වෙන්නට කැමති නම් ඒ පැවිදි වෙන දවසේදී දියණියගෙන් කරන්න ඕන ඉල්ලීම මොකක්ද කියලා. ඒ කුමක්ද? දියණිය ඔබ කේමාව හරි උපලවන්නාව හරි වගේ වෙන්න කියලා සඳහන් කළ තියෙනවා. පැවිදි වෙන කාන්තාවන්ට ඔවුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේහි ආධ්‍යාත්මික ලෝකයේහි ඉහළම පරමාර්ථස විදියට සලකන්නේ භික්ෂුණීන් අතරින් අගතැන්පත් වෙලා හිටිය කේමා මෙහෙණිය සහ උප්පලවන්නා මෙහෙණිය. ඒ නිසා පැවිදි වෙන කාන්තාවන්ට තියෙන ඉහළම ආදර්ශය තුලාව ප්‍රමාණයේ විදියට සඳහන් වන්නේ කේමා මෙහෙණිය සහ උප්පලවන්නා මෙහෙණියගේ ශ්‍රේෂ්ඨ චරිත. බුදුරජාණන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා, ඒ පැවිදි වෙන දියණියගෙන් ඉල්ලීමක් කරන්න. මාච කෝත්වං අයේ සේඛං අපත්තමානසං ලාභ සක්කාර සිලෝකෝ අනුපාපුණාති. ඒට සඳහන් කරනවා, කොහොමද තමන්ගේ දියණියගෙන් ඉල්ලීම කරන්නේ? ලාභ සත්කාර ඔබ වෙත නොපිමිණේවා කියලා ප්‍රාර්ථනා කරන්න, ඉල්ලීමක් කරන්න. යම්කිසි කෙනෙක් වෙත ලාභ සත්කාර පැමිණියොතින් කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර ආදිය කෙනෙකුට ලැබෙනකොට ඒ කෙනාගේ ආධ්‍යාත්මික ජීවිතයට එක ලොකු බාධාවක් වෙනවා. ඒ සඳහා ප්‍රසිත යොමු කරොතින් අපට ලබන්න පුළුවන් ඉහළම දියුණුවට එය බාධාවක් වෙලා අපේ ජීවිත වෙන පැත්තකට යොමු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ ලාභ සත්කාරවලින් සිදුවන අනතුරු ගැන නිතර සඳහන් කළ තියෙනවා. ඒවන් ධාරණෝකෝ භික්ඛවේ ලාභ සත්කාර සිලෝකෝ. මේ ලාභ සත්කාර සිලෝකයන් බොහොම දරුණු දෙයක් ඇටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. පින්නතුනි, දරුවන් හදන දෙමව්පියන් විසින් දරුවන්ට සිදු කළ යුතු උපකාර යුතුකම් ගැන සිගාල සූත්‍රයේ දේශනා කරනවා. පළමුවෙන්ම පාපා නිවාරෙන්ති, දරුවන් පාපෙන් මුදවන්නට ඕන. විශේෂයෙන් පස්පවින් වලකන්නට ඕන. කල්යාණයේ නිවෙසෙන්ති ඒ දරුවන් යහපත් දෙයි. සත්පුරුෂ ගුණධම්මල කල්යාණ මිත්‍රත්වයේ ඇසුරු කරමින් දාන ආදී පින්දහම් කරන්නට සිත දිනු කරන්නට ආරස්තංගික මාර්ගයේ පිළිපදින මට්ටමට ඒ දරුවන් යොමු කරලීම දෙමෝපියන්ගේ යුතුයකමක් වෙනවා. මෙහිදී මූලික දේ හැටියට සඳහන් කළේ වරදින් මිදවීමත් යහපතේ යෙදවීමත්. අධ්‍යාපනය සිප්පන් සික්ඛාපදයන්ති කියන කාරණේ දේශනා කළේ තුන්වෙනි කාරණා විදියට. දේපල දීම, නිසකල්හි විවාහ කර දීම, ආවාහ කර දීම, මේ ආදී කටයුතු පසුවයි දක්වලා තියෙන්නේ. ඒ නිසා දරුවන් වැරදි වලට යොමු වුණොත් ඒක දෙමව්පියන්ට ලොකු කායික මානසික පීඩාවක්. ඒ නිසා දරුවන් නිසිමඟට ධර්මානුකූලව යොමු කරලීම දෙමව්පියන්ගේ ලොකු වගකීමක් වෙනවා. අන්නේ ගමනේදී දරුවන්ට විශේෂයෙන් දියණිවරුන්ට දෙන්න පුළුවන් ඉහළම ආදර්ශයේ විදියට ඒක දිහතු සූත්‍රයෙන් අපට පැහැදිලි කරලාන්නේ. ගිහිව වාසය කරනවා නම් කුජුත්තරාව හෝ නන්දමාතා කියන මේ දෙදෙනාගේ ශ්‍රේෂ්ඨ චරිත. එය නිරතුරුව තෙරුවන ආශ්‍රය කළා. ධර්මයේ ගැඹුරු තැන් ස්පර්ශ කළා. ධර්මයේ ජීවිතයට ප්‍රායෝගිකව පුහුණු කරමින් ආධ්‍යාත්මික ජීවිතෙන් ඉහළ තලයක හිටිය ඒ අය අනිත් කාන්තාවනුත් දහම වෙත යොමු කරලන්නට නිතර උපකාරවත් වුණා. ඒ අයට උදව් කළා. සම්බුද්ධ ශාසනයක කාන්තාවන්ගේ ලොකු කාර්යභාරයක් තියෙනවා. එක අතකින් ඍජුව තමන් ශාසනයට සම්බන්ධ වෙලා දාන ආදී පින්දහම් කරමින් ශාසනයට අනුග්‍රහ දක්වමින් සිය ජීවිතයත් ආධ්‍යාත්මික මඟට යොමු කරලීම. ඒ වගේම තමන් වෙතින් ජනිත වන දරුවන් මේ ශාසනය වෙත යොමු කරලා ඒ ශාසනික වරප්‍රසාදය දෙන ගමන් ශාසනයේ උන්නතිය සඳහා ශාසනයට ජීවය ජවය දීම සඳහා දරුවන් නිර්මාණය කිරීම දෙමෝපියන්ගේ යුතුයකමක් වෙනවා. ගිහිව සිටමින් හෝ පැවිදිව සිටමින් මේ ශාසනික උරුමය රැකගෙන මතු පරපුරට දායාද කරලීමේ ස්වාමීන් වහන්සේලාගේ භික්ෂුණීන් වහන්සේලාගේ කාර්යභාරයේ විශේෂෙහි මව් පදවිය සුවිශාල දායකත්වයක් දක්වනවා. ඒ සදැහැති අම්මලාගෙන් ලැබෙන ආදර්ශවාද තුලින් දහමට නැඹුරුවන දරුවන් ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගනිමින් ලෝකයට මේ දහම දෙන්නට කටයුතු කරනවා. මෙන්න මේ ආධ්‍යාත්මික ගමනේදී ගිහිව දරුවන් අනාගාමී මට්ටමටපත් කරලන්ට මට්ටමටම දරුවන්ට මඟ පෙන්වීම දෙමෝපියන්ගේ යුතුයකමක් වෙනවා. ඒ අතර දරුවන් පැවිදි වෙන්නට කැමති අවස්ථාවකදී ඒ දරුවන් නිදහස් කරලා දරුවන්ට මේ දුර්ලභ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල නෙලා ගන්න මට්ටමට දරුවන්ට අවස්ථාව ලබා දීම සැදැහැවත් දෙමෝපියන්ගේ බලවත් යුතුයකමක් වෙනවා. විශේෂයෙන් මෙබඳු කාලයක මිනිස් ලොව බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ස්පර්ශය පහස ලබන්නමයි. එනිසා ඒ දරුවන්ට ඒ වරප්‍රසාදය ලබා දීම දෙමෝපියන්ගේ බලවත් වගකීමක් සහ යුතුයකමක් වෙනවා. අනෙක් අතින් ඒ දරුවන්ට ශක්තිය ලබා දෙන ගමන් විශේෂයෙන්ම ලාභ සත්කාර අභියස කම්පාවට පත් නොවි ඒ ඇලීම් හෝ ගැටීම් ඇති කර නොගෙන සිය ආධ්‍යාත්මික ගමන් මඟ නිරවුල්ව ඉදිරියට යන්නට දරුවන් නිතර යොමු කරලීම විශේෂයෙන් සදහවත් මවකගේ යුතුයකමක් වශයෙන් මේ සූත්‍රය තුලින් අපට දැක ගන්න පුළුවන්. පැවිදෙන කාන්තාවන්ට කේමාමේනිය සහ උප්පලවන්නා දෙදෙනා ජීවිතයේ උතුම්ම ආදර්ශ බවට පත් වෙනවා. එනිසා කාන්තා ලෝකයේ අභිමානය සඳහන් වෙන සුවිශේෂ සූත්‍රයක් විදියට සංගුත්තිනිකායේ ලාභසක්කාර සංගුත්තේන ඒක දිහිතු සූත්‍රය අපට දක්වන්න පුළුවන්. මේ සූත්‍රයෙන් ආදර්ශ ලබාගෙන කාන්තාවන් සිය ජීවිතයේ ආධ්‍යාත්මිකව සඵල කරගන්නට උත්සාහ ගන්නට අදිස්ථාන කරගන්න. හැම දිනාටම තුනුරුවන් සරණයි.